නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මානසික විඩාව, මානසික පීඩනය, මානසික කැළඹීම කියන කාරණා තුලින් හටගන්නා වූ ද්වේෂය අද්වේෂයේ බවට පත් කරගන්නේ කෙසේද කියන කාරණාව. අපි දන්නවා සමහර ක්‍රියාවන් තුළදී අපි ගොඩාක් විඩාවට පත් වෙලා ඉන්නවා නම් ඒ විඩාව අපි තුළ යම්කිසි පටිගයකට, එම නැත්තම් ද්වේෂයකට, තරහවකට, කෝපයකට හේතුවක් වන බව. හොඳ උදාහරණයක් තමයි සමහර අවස්ථාවලදී එකම ක්‍රියාව නැවත නැවත මාස ගාන, කවුරුදු ගාන කරලා ප්‍රතිඵලයක් නැති වෙනකොට අපි තුළ විඩාවක් ඇති වෙනවා. ඒ විඩාව තුළින් වහාම කිපෙන සුළු ගතියක්, එහෙම නැත්නම් කෝපයක් අපි තුළ නිර්මාණය වෙනවා. මේක තපස්වරුන්ගේ ජීවිතවල පවා සාමාන්‍ය සිදුවීමක් ලෙස පවතීම තමයි අද අපි තුළ තියෙන විශේෂ මේ සාකච්ඡාවට හේතුව. ඇයි තපස්වරු දන්නේ නැහැ තමන්ගේ ක්‍රියාව නිතර නිතර කරනකොට ඒක තුළ විඩාවක් ඇති වෙලා ඒ විඩාව තමන් තුළ ද්වේෂයේ බවට, පටිගයේ බවට නිර්මාණය වෙන බව. අකුසල මූලයන්, එහෙම නැත්නම් කෙලෙස ධර්මයන් අපි හදාගන්නේවා වෙනම ලයිස්තුවක් තියෙන නමුත් ඉබේ නිර්මාණය වෙන ලයිස්තුවකුත් පවතිනවා. එනං යම්කිසි කමඨාණක් දීලා ඒ කමඨාණ මාසයක් වැඩුවා, දෙකක් වැඩුවා, තුනක් වැඩුවා, අවුරුද්දක් විතර වැඩුවා, කිසිම ප්‍රතිඵලයක් නැහැ. සිත දියුණු වෙලා ඉදිරියට යන්නෙත් නැහැ. සිත පිරිහෙලා පල්ලයට එන්නෙත් නැහැ. ඉන්න තැනම ඉන්නවා වාගේ මානසිකත්වය ඇති වෙනකොට මේ තාපසවරුන්ට, එහෙම නැත්නම් භාවනා යෝගීන්ට විඩාවක් ඇති වෙනවා. මොකද්ද කොච්චර කෙරුවත් මේකෙන් ප්‍රතිඵලයක් නැහැනේ. හැමෝම ප්‍රතිඵල ලබනවා, හැමෝම අවබෝධ ලබනවා, ඉදිරියට යනවා. ඇයි මට විතරක් මේකෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ? එක්කෝ කමඨාන වැරදිලාද, එහෙම නැත්නම් කමඨාන හරියට දීලා නැද්ද, නැත්නම් කමඨාන මට තේරිලා නැද්ද, එහෙම නැත්නම් මේ කමඨාන වඩා ගන්න මම දක්ෂ නැද්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න අනන්ත අප්‍රමාණ තපස්වරු යෝගිවරුන්ගේ සිත්වල නිපදවෙනවා. මේ වගේ ප්‍රශ්න නිර්මාණය වෙනකොට, ඒ ප්‍රශ්නට උත්තර තමන්ට සපය ගන්න බැරි වෙනකොට, දැන් මේකට තමයි විඩාව කියලා කියන්නේ. දැන් බැරි වෙලාවත් ඇවිල්ලා අපි භාවනා කරමුද කියන කණේ ඇති භාවනාවක් නෑ, කැමැති තැනකින් කරගන්න කියලා කියනවා. අවසට අපි භාවනා කරම ඕනේ නෑ, ටිකක් විවේකයෙන් ඉන්න ඕනේ. භාවනාව කියන එකත් විවේකයක් තමයි. දැන් භාවනාව කියන එක දැන් රාජකාරියක් වෙලානේ, ප්‍රශ්නයක් වෙලානේ. ඒ නිසා භාවනාවට අමතර විවේකයක් දැන් සිත බලාපොරොත්තු වෙනවා. ඇයි මේ කලකිරීම ඇති උනේ? ඇයි මේ විඩාව ඇති උනේ කියලා බැලුවාම තමන් වඩන කමඨාන, එම නැත්තම් භාවනාව තමන්ට සාර්ථක කරගන්න බැරි වෙනකොට තමන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය තමන්ට ලබා ගන්න බැරි වෙනකොට ඒ බලාපොරොත්තු සංසිඳුච්ච නැති නිසාම දැන් ඒ විඩාව දැන් කෝපයේ බවට පත් වෙනවා. ධර්මදේශනා කමඨාන් හානකොට පවා, ශ්‍රවණය කරනකොට පවා අපට විඩාවක් ඇති වෙනා. මේවා කොච්චර අහලත් වැඩක් නැහැ. ඒ නිසා මේවා අහලා තේරුමක් නැහැ කියන ඒ විඩාවක් අපට ඇති වෙන්නේ නැද්ද? භාවනා කරලා කළා දැන් භාවනා කරන්නෙම නැහැ කියන මානසිකත්වයට ඇවිල්ලා ඇයි භාවනාව එයාට දැන් අප්‍රියාවක් වෙලා, ප්‍රතිඵල නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි කාන්තාරයක මිනිස්සු කණ්ඩායමක් ගමන් කළා. ඒ මිනිස්සු කණ්ඩායම ගමන් කරගෙන යනකොට වතුර ඉවර වුණා. දැන් මේ කට්ටියට ලොකු ප්‍රශ්නයක්. අනේ මෙතන දැන් වතුර නැහැ, දැන් මොකද්ද අපි කරන්නේ කියලා කල්පනා කරලා ඒ මිනිස්සු කණ්ඩායම එකතු වෙලා දැන් වතුර හොයනවා. කාන්තාරේ කොහේ හරි තැනක වතුර තියනවාද කියලා. ඇතැම්ම ගානක් හොයලා මුළු කාන්තාරේම පරිසරයට භාජනය කළාම ඒ කට්ටියට හම්බ වුණා තනකොළ ගස් වර්ගයක් තියෙනවා. දැන් එයාට ස්ථිර වශයෙන්ම තේරුණා මේ තනකොළ ගස් තියෙනවා නම් අනිවාර්යයෙන් මෙතන වතුර තියෙන්න ඕනේ. ගස දෙන්නේ නැහැ කාන්තාරවල. එහෙනම් මෙතන හැරුවොත් මැරෙන්න කලින් අපට වතුර ලැබෙයි කියන හදාසින් මේගොල්ලෝ ඇරුවා වතුර නැහැ. විඩාවටපත් වුණා. ඒ විඩාවටපත් වීම නිසා ඒවලට පටිගයක් ඇති වුණා. අපරාධ මේ මාංශය. මේ මාංශයෙන් අපට ප්‍රතිඵල ලැබුණේ නැහැ කියලා අත්හැරලා ඒගොල්ලෝ නැවතේ ගමන යන්න පටන් ගත්තා. දැන් තිබිච්ච ශක්තියත් හොඳටම අර ලිඳහාරන්න හොඳටම මාංශයට ඒක වැය වෙලා භාගයක් දුර යනකොට කරුවල වේගෙන ආවා කලන්තය ඇදුනා. එක එක්කෙනා හැදගෙන වැටිලා ඒ තැන්වලම මිය පරලෝ ගියා. කාලයකින් තවත් කණ්ඩායමක් ආවා. ඒ කණ්ඩායමක් දැක්කා දැන් Tamanට වතුර මදි. දැන් යන්න අපට අපහසුයි. තියෙන්නේ බොහොම ටික වතුර ප්‍රමාණයයි. වතුර හොයනකොට අන්න අර වල නැවත හම්බ වුණා. ඒ කට්ටිය ඇරුවා වතුර හම්බ වුණේ නැහැ. ඒ කට්ටියත් කල්පනා කළා අපිට අපරාධේ මාංශය කලින් කට්ටියටත් වතුර නොලැබුණ නිසා තමයි ඒගොල්ලෝ මේක අත්හැරලා ගියන් තියෙන්නේ. අපටත් වැරදුනායි කියලා ඒ කට්ටියත් නැවත අර තිබිච්ච වතුර ටිකෙන් ගමන ගියා. වැඩිපුර මාංශය වෙච්ච නිසා වලවල් හාරනකොට වැඩිපුර වතුර පාවිච්චිට ගත්ත නිසා අතරමඟදී වතුර ඉවර වුණා. ඒ කට්ටියට කලන්තය ඇදිලා මගමග වැටිලා ඒ කට්ටියත් මිරපරලෝ ගියා. නැවත කාලයකින් තවත් කණ්ඩායමක් පැමිණියා. ඒ කණ්ඩායමටත් ඔය ප්‍රශ්නෙම පැමිණියා. ඇයි වතුර ඉවර වේගෙන එනවා කාන්තාරේ සෑහඳ දුර යන්න තියෙනවා. අපට මේ වතුර වලින් යන්න විදියක් නැහැ. ඒ කට්ටියත් වතුර හොයාගෙන යනකොට අන්න මේ වල හම්බ වුණා. ඒ කට්ටියත් ආරගෙන ගියා. වතුර හම්බ වුණේ නැහැ. විඩාවටපත් වුණා. එතන හිටපු ප්‍රඥාවන්ත මිනිස්සේ කිව්වා යම්කිසි හේතුවක් නිසා තමයි මේක කණ්ඩායම් දෙකම හාරලා තියෙන හේතුව බලන්න. මේක ආරපු කට්ටිය අතර ලොකු වෙනසක් තියෙනවා. ඇයි මේ පස්සල තියෙන මේ වෙනස මේ පස්සලට වඩා ආත්පසීම වෙනස්. මේක ටිකක් අලුත් වර්ගයකම්. මේක ගොඩාක් පරණ එකයි. ඒ කියන්නේ කණ්ඩායම් දෙකක් හාරලා තියෙනවා කාල දෙකක් තුල. එහෙනම් පළවෙනි කණ්ඩායම හාරන්න ඇත්තේ මොන හරි හේතුවක් නිසා. හේතුව දැන් තනකොළගස් නැහැ. ඒවා ගලවලානේ හාරලා තියෙන්නේ. දෙවෙනි කණ්ඩායම තාරන්න ඇත්තේ මොන හරි හේතුවක් නිසා. එහෙනම් මෙතන යම් කිසි දෙයක් තියෙන අපට තේරෙන්නේ නැති එකක් නවත්තන්න නැතුව ආරන්න. අපි කොමත් මැරෙනවා. ඒ නිසා මේක හාරලා පුළුවන් නම් ජය ගන්නවා නැත්තම් මැරෙනවායි කියලා පුළුවන් තරම් වීරියෙන් හැරුවා. එක පාටම උල්පත මත වුණා. ඒ ආයතත් අවශ්‍ය තරමක් වතුර ලබාගෙන වතුර පුළුවන් තරම් පුරවාගෙන තමාගේ රෙදි වලින් කොඩියක් ිටෙව්වා. මෙතන යම් කිසි දෙයක් තියෙනවා කියන සංඥාව ඈතට පෙන්වන්න. හේතුව වතුර මෙතන තියෙන බව මිනිසුන්ට හඟවන්න එපාය. මේ වගේ තමයි අපේ ජීවිතවලත්. සමහර කමටන් වඩනකොට භාවනා වඩනකොට අපේ තියෙන අනුවණකම නිසා අපේ අවබෝධයේ මදිකම නිසා ප්‍රඥා පාරමිතාවේ අඩුකම නිසා අපට සමහර කමටන් තේරෙන්නේ නැහැ. සමහර දේවල් වටහා ගන්න අපට අවබෝධය නැති නිසා ඒවා වැටහෙන්නෙම නැහැ. කාලය තිස්සේ අපි මේ භාවනා කමටහන් වඩලා ප්‍රතිඵල නැති වෙනකොට විඩාවටපත් වෙලා අපි ඒවා අත්හැරලා දානවා. නැත්තම් නැවත ජී ගෙදරටම යනවා. නැත්තම් නැවත අපි පරණ කාලේ හිටපු විදිහටම නැවත අසත්පුරුෂ වැඩවලටම යනවා. මොකද මේකෙන් ප්‍රතිඵල නැහැ. එහෙනම් මෙච්චර කාලයක් අපි වඩලා ප්‍රතිඵල නැති වෙනකොට ඒ ප්‍රතිඵල නැහැ කියන මානසිකත්වය තුළින් විඩාවක් අට ගන්නකොට ඒ විඩාව තුළින් අපට තරහා යන්නේ නැද්ද? ද්වේෂය ඇති වෙන්නේ නැද්ද? මේක ගීගෙවල් වල පවා තියෙන ප්‍රශ්නයක්. මාංශේලා හම්බ කරලා ඒ දරුව හරියට ඇදිලත් නැහැ. ඒ බිරින්දෑවරු ස්වාමි පුරුෂව හරියට ඇදිලත් නැහැ. කොච්චර කණ්ඩ බොණ්ඩ දීලත් ඥාතින්ගෙන් සහෝදරගෙන් කිසිම යහපත් වචනයක් ඇහෙන්නේ නැහැ. දැන් විඩාවක් ඇති වෙන්නේ නැද්ද? කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද? මේ මිනිසුන්ට කිසිම කෙලෙගුණයක් නැහැ. කොච්චර සැලකුවත් මේ මිනිසුන්ගෙන් යහපතක් ඇහෙන්නෙම නැහැ කියන මානසිකත්වය තුලින් අපි හැයයට වෛර කරන්නේ නැද්ද? දේශ කරන්නේ නැද්ද? ඒ හැයට නිඳා අපාස කරන්නේ නැද්ද? මේ අඩු අපි හදා ගන්නට ඕනේ. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න ස්ථානින් අතුරුදාන් වෙලා. මොකද්ද උන්වහන්සේලා කියන්නේ තෝ පාන්දරෙන් අතුරුදාන් වෙලා තියෙන්නේ කිව්වාම බුද්ධ පූජා තියලා එයාට එපා වෙලා. දැන් පටිගයක් ඇති වෙලා විහාරවත කරලා ඒ පාම් පිරිසුදු කරලා ඒවා අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරලා මල්වට්ටි හදලා යට එපා වෙලා විඩාවක් ඇති වෙලා දානශාලා වත කරලා පඩිකම් හොදලා කෝපපින්ගම් හොදලා යට විඩාවක් ඇති වෙලා මෙන්න මේ මානසිකත්වය අද අපි හතරත් පවතිනවා. එකම දේ හොනවට වඩා කරනකොට එකම රාජකාරිය ජීවිත කාලේ වැඩිපුර කරනකොට ඒක තුළින් විඩාවක් ඇති වෙලා අරහය උදව් කරන්නේ නැහැ මේ හැය කරන්නේ නැහැ කියලා ඒ අයට තරහා යන්නේ නැද්ද? සමහර මෑණිවරු ඇවිල්ලා කියන අනේ ස්වාමිනි මේ ගීගේ නම් සම්පූර්ණ ගිනිගයක් කියලා තේරෙනවා. මොකද්ද මෑණියනේ ඒකට හේතුව කියලා ඇහුවාම එයා කියනවා අවුරුදු 20ක් විතර බත් තඹලා මට දැන් මේ බත් මුට්ටියයි මේ කුස්සියයි එක කලකිරිලා. මොකද යට තියෙන ප්‍රශ්නය කිසිම කෙනෙක් උදව් උපකාර කරන්නේ අවුරුදු 20ක් 25ක් විතර බත්තම්බලාම යට එපා වෙලා කලකිරිලා දැන් එයා පටිගියක් දැන් එයා ගැටෙනවා. සමහර උපාසක පින්වතුන් ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ මාන වෙලා මේ ගත කරන ජීවිතේ මොනතරම් ශ්‍රේෂ්ඨද, ඇයි උපාසක මාත්‍යා ඒ විදිහට කියන්නේ, ඇයි ඒ විදිහට දකින්නේ කියලා ඇහුවාම හම්බ කරලා බැරි ගෑयला තියෙන්නේ, දරුවෝ අපට ඕන විදිහට ඇදිලත් නැහැ, ගෙදර ඉන්න කට්ටිය අපට ඕන විදිහට ඉන්නෙත් නැහැ, මේවා අම්බ කරලම විඩාවටපත් වෙලා. එහෙනම් එකම රාජකාරියක් ජීවිත කාලේ වැඩිපුර කරනකොට මේ විඩාව ඇති වෙනවා, ඒ විඩාව කාලයක් යනකොට පටිගයක් බවට ද්වේෂයක් බවටපත් වෙනවා. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ අත්දැකීම් අපට තියෙනවා නේද? සමහර තපස්සරු ඉන්නවා අතුගාලා බැරි ගැයිලා ඒක තුළින් විඩාවටපත් වෙලා එයාගේ මානසිකත්වය කොච්චරද කියලා කිව්වොත් ඉදලා කොස්සක් දකින්නවත් කැමති නැහැ. වටපිටේ පිරිසිදු කරගන්න එයා අතුපතු ගන්න ඇයි ඒක කරලා එපා වෙලා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ වගේ මානසිකත්වෙන් ඉන්නවනම් මේ දුර්වලකම් නිවැරදි කරගන්නට ඕනේ. අපි ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ වර්තමාන තත්ත්වයකනම් අපි ඒවා අඩුපාඩු හදාගන්නට ඕනේ. එකම ක්‍රියාවක් ජීවිත කාලෙම කරනකොට විඩාව ඇති වෙන්නේ ඒ කාලය ජීවිත කාලෙම කලාකින මානසිකත්වය නිසා නේද? අධිකව මම මේක කළා ප්‍රතිඵල ලැබුණ නැහැ කියන ඒ පීඩණය නිසා නේද? එහෙනම් යම්කිසි කාරණාවක් තුලින් අපි පීඩණය නොලබ ඉන්නනම් විඩාවටපත් නොවි ඉන්නනම් අපි මේ හැම දෙයක්ම අලුතෙන් දකින්නට ඕනේ. තථාගතයන් වහන්සේගේ දේශනාවක තියෙනවා අලුතගෙනා මනමාලි වාගේ ඉන්න කියලා. කුමක්ද මේ අලුතගෙනා මනමාලි කියලා කියන්නේ? මනමාලි ගෙදරට එනකොට හැම දෙයක්ම යට අලුත්. කෝප පිංගම් අලුත්, කාමරේ අලුත්, සාලේ අලුත්, ඒ කුස්සිය අලුත්, මිනිස්සු අලුත්, හැමදේම අලුත් නිසා යා බොහොම පරිස්සමෙන් පරිභෝජනය කරන්නේ. නන්දම්මට මාමණ්ඩියට යා බොහොම පරිස්සමෙන් කතා කරනවා හේතුව මේ නිවස යට අලුත්. බත් මුට්ටිය තියෙනවා, ඒ මුට්ටියේ බතුත් තියෙනවා, බෙදාගන්නේ නැහැ. හේතුව ඒ හැම දෙයක්ම යාට අලුත් නිසා එයා පරිස්සමෙන් ඉන්නවා, මිනිස්සු අවසර දෙනකන් ඉන්නවා. නැන්දම්මා ළඟට ඇවිල්ලා අනේ පුතේ කෑම කෑවේ නැහැ නේද, බඩගිනි ඇති කෑම කන්න කියලා කියනකොට තමයි ඒ කට්ටියට තේරෙන්නේ මෙයා ගොඩාක් බඩගින්නෙන් හිටපු බව. රූපවාහිනිය තියෙනවා, ගුවන් විදුලිය තියෙනවා, එයා නෙමෙයි ඒක විවෘත කරන්න හේතුව. ඒක විවෘත කරන්න, ඒක බලන්න එයාට අවසරයක් ඕනේ. ඒක බයයි එයා ඒක අදාගන්න. හැම භාණ්ඩයක්ම තියෙනවා පරිභෝජනය කරන්න. හැයි එයා බයෙන් ඉන්නේ? එයා අලුතගෙනා මනමාලි. හරි නිදිමතයි, වාඩි වෙලා නිදි කිරනවා, ඒත් නින්දට යන්නේ නැහැ. ඇයි? වැඩි හිටියෝ තාම වාඩි වෙලා ඉන්න නිසා එයාට නින්දට යන්න පුළුවන් කමක් නැහැ. එයා අලුතගෙන මනමාලි. හැබැයි සතිය දෙකක් යනකොට, මාස තුනක් යනකොට බත ලිපේ ඉඳෙද්දිත් එයා කෑම කාලා ඉවරයි. එයාට ඕන දේවල් නරඹනවා, එයාට ඕන විදිහට පරිභෝජනය කරනවා. දැන් නැන්දම්මා මාමණ්ඩිය ඇතුළු ඒ ගෙදර සියලුම දෙනා ඉන්න ඕනේ එයාට ඕනෑ විදියට. දැන් එයා ඒ ගෙදර ජේෂ්ඨම කෙනා වෙලා හැමෝටම කලින් නිින්දට යනවා, ඈරෙන්නේ 9ට 9:00ට. එයාට තේ හදාගෙන ගිහලා කූද්දන්න ඕනේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? එයා පරණ මනමාලි. එහෙනම් අපේ ජීවිතවලත් එකම කමඨාන වැඩිපුර කරනකොට, ජීවිත කාලේ වැඩිපුර අත්දැකීම් ලැබෙනකොට අපිතර පරණ මනමාලි තත්ත්වයට යන්නේ නැද්ද? අපට ඕනෑ වෙලාවට භාවනා කරන්න, ඉතුවක්කාරකමින් කරන්නේ. අපිට දැන් කලකිරීමක් ඇති වෙලා අපේ කමඨාන තුල. දැන් අපිත් ගත කරන ජීවිතය අර පරණ මනමාලිගේ ජීවිතේ වාගේ නේද? භාවනාව පටන් ගන්නට ඕනේ, කමඨාන පටන් ගන්නට ඕනේ හැමදාම අලුතෙන්. අද තමයි මම මේ කමඨාන වඩන්නේ, අදයි මේ භාවනාව පටන් ගත්තේ කියන මානසිකත්වයෙන් අපි වඩනවා නම්, පුරුදු පුහුණු කරනවා නම්, ඒකාන්ත වශයෙන් මේක කලකිරෙන්න විදියක් නැහැ. හේතුව හැමදාම කමඨාන අලුත් කමඨානක්, භාවනාව අලුත් භාවනාවක්. එහෙනම් විඩාවක් ඇති වෙන්නේ නැහැ, ප්‍රතිඵලයක් ලැබුණ නැහැ කියන මානසිකව දුකක් ඇති වෙන්නේ නැහැ, කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. හේතුව හදනම් භාවනාව පටන් ගත්තේ, කමඨාන මේ දැන්නම් පටන් ගත්තේ, ප්‍රතිඵලේ දැන් ලැබෙන්නේ නැහනේ. එහෙනම් ඒක තුළින් කලකිරීමක් ඇති වෙන්නේත් නැහැ. හැමදාම ඉර උදා වෙනකොට දවස අලුතෙන් දකිනවා නම්, මේ දවස අලුත් දවසක්, අද තමයි මම මේ දවස පටන් ගත්තේ කියලා මේ දවස අලුතෙන් වැඩ කරනවා නම්, ඒ ගීජවල් වලත් ඒ කට්ටිය කලකිරෙන්නේ නැහැ. හේතුව අදයි මේ දවස පටන් ගත්තේ, මම මේ මගේ ජීවිතය අලුතෙන් පටන් ගත්තා. එහෙනම් හැමදාම අපේ ජීවිතය අපි උදේ පාන්දර නැගිටලා අලුතෙන් පටන් ගන්නවා නම්, කලින් වෙච්ච දේවල් අමතක කරනවා නම්, මේ වර්තමානයේ තුල ජීවත් වෙන්න අපේ මානසිකත්වය හදා ගන්නවා නම්, කවදාවත් කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. හැම දෙයක්ම අපට අලුත්. සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා පරිප්පු කාලා, පරිප්පු දකින්නකොට තරහා යනවා. අර ගේන මිනිස්සු දිහා රවනවා, මොකද්ද පරිප්පු අපිරිය වෙලා. පරිප්පු මං හදමයි කන්නේ, හදයි මට හම්බ වුනේ ජීවිතේ පළවෙනි වතාවට පරිප්පු මේ කන්නේ කිව්වම, මොනතරම් වටිනාකම පරිප්පු වලට ලැබිලාද, මොනතරම් සන්තෝෂය සිතේ නිර්මාණය වෙලාද, ඒක මොනතරම් ප්‍රීතියෙන් පිළිගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලාද. දානේ වළඳනකොට අලුතගෙන මනමාලි අපි මතක් කරන්නට ඕනේ. කුටිය දොර හරිනකොට ඒ හැමදාම අපි අලුත් කුටිය පසෙන් අලුතගෙන මනමාලිගේ මානසිකත්වයට එන්න ඕනේ. අපේ පැවිදි ජීවිතේ හැමදාම උදෑසන අවදි වෙනකොට ඒ දවස තුල අලුතගෙන මනමාලි අපි සිහි කරලා, අදයි මම පැවිදි වුණේ, අදයි මගේ ජීවිතයේ තපස්කම මං අදයි පටන් ගත්තේ කියන මානසිකත්වයෙන් කරනවා නම්, ඒ හැම දෙයක්ම අලුත් නේද? වත් පිළිවෙත් කරනකොට ඒ සෑම වතක් පිළිවෙතක් තුල අපි අලුතෙන් පටන් ගත්තා කියන මානසිකත්වයෙන් ඉන්නවා නම්, හැම මොහොතක් ගානේ අලුතෙන් පටන් ගන්න ඒ දැනුම අවබෝධය අපි තුල තියෙනවා නම්, කලකිරීමක් ඇති වෙන්නේ නැහැ, විඩාවක් ඇති වෙන්නේ නැහැ, මානසික කැළඹීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා ඇති වෙන ඒ පටිගියේ ද්වේෂය අපි තුල නිර්මාණය වෙන්නේ නැහැ නේද? මෙන්න මේ කමඨාන අපි වඩන්නට ඕනේ. රස්සාවට ගිහිල්ලා කලකිරිච්ච ගියෝ අපි අතර කොච්චර ඉන්නවද? රස්සාවට යන්න නිකන් මරන්න යනවා වාගේ, බිල්ලට යනවා වගේ. ඇයි ඒ තරම් එක කරලා එපා වෙලා? තමන්ගේම ගෙදර හැම දාම බත් වතාගෙන ගිහිල්ලා එකම ලුණු ඇඹුල් වල රස දැනිලා දැන් ඒ බත් එක ලියන්නේ නිකන් තරහෙන්. ඇයි? කලකිරිලා, ඒවා කාලා අප්‍රිය වෙලා. එහෙනම් අපේ ජීවිතය හැමදේම අලුතෙන් දකින්න අපි අසකන දිව නාසයට සමසිතට පුරුදු කරන්නට ඕනේ. මේක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන තවත් එක ක්‍රමයක්. අපි දකින සෑම නාම රූපයක්ම අලුතෙන් දකින්න පුරුදු වෙනවා නම්, උදෑසන පටන් ගත්ත වෙලේ මේ පරිසරය අලුතෙන් හද තමයි මේ දැක්කේ කියන මානසිකත්වයෙන් දකිනවා නම්, එයාට කුටිය කලකිරෙන්නේ නැහැ, පරිසරය කලකිරෙන්නේ නැහැ, සේනාසනය කලකිරෙන්නේ නැහැ, එක එක තැන්වල ඇවිදින්න යන අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. හේතුව දැන්නේ මේක දැක්කේ, අදයි මේක දැක්කේ, අදයි මෙතන ජීවත් වෙන්නේ. එහෙනම් මේක කලකිරෙන්න විදියක් නැහැ. මාස ගානක් එක දිගටම දකිනවා නම්, මාස ගානක් මෙතන ජීවත් වෙනවයි කියන විඩාව ඇති වෙනකොට දැන් කොහාට හරි දවස් දෙකක් ඇවිදින්න යන්න ඕනේ. ඇයි? මෙතන කලකිරිලා විඩාවක් ඇති වෙලා. එහෙනම් අපි කැමති නෑ මේ හැම දෙයක්ම අලුතෙන් දකින්න. ඒ නිසා පාත්‍රය කලකිරීමටපත් වෙලා, සිවුරු කලකිරීමටපත් වෙලා, අපේ සේනාසනය කලකිරීමටපත් වෙලා, කුටිය කලකිරීමටපත් වෙලා, අපේ පැවිදි ජීවිතය පවා කලකිරීමටපත් වෙලා, කමඨාන භාවනාව කලකිරීමටපත් වෙලා. එහෙනම් අපේ ජීවිතයේ සෑම දවසක්ම කලකිරීමක් ඇති නොවෙන්නට නම් හැම දෙයක්ම අලුතෙන් දකින්නට, අලුතෙන් දකින සම්මා දිට්ඨිය අපි වඩන්නට ඕනේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි පුරුදු කරන්නට ඕනේ. හැම දෙයක්ම හැමදාම අපිට හැයෙනවා නම්, පේනවා නම් ඒක තුළින් අපිට කලකිරීමක් ඇති වෙනවා නේද? එකම බණ හැමදාම ඇහෙනකොට විඩාවක් ඇති වෙන්නේ ඒක හැමදාම ඇහුණා කියන මානසිකත්වයේ පවතින තාක්කල් පමණයි. මේක හැයන්නේ අද අලුතෙන් මේක ශ්‍රවණය කරන්නේ. ඒ නිසා මේක අලුතෙන් ඇයෙනවා නම් අදයි මේක අහන්නේ. එහෙනම් කලින් ආලා නැත්තම් විඩාවක් ඇති වෙන්නේ නෑ නේද? භාවනාව හැමදාම අලුතෙන් කරලා බලන්න, කමඨාම හැමදාම අලුතෙන් පුරුදු කරලා බලන්න, කවදාවත් විඩාවක් ඇති වෙන්නේ නෑ, කලකිරීමක් ඇති වෙන්නේ නෑ, පුදුම ප්‍රීතිය සන්තෝෂයක් දැනෙනවා. හේතුව ඒක අපට අලුතෙන් ලැබිච්ච එකක්, මේ දැන් ලැබිච්ච එකක්. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සම්මා දිට්ඨිය හැමදාම අලුතෙන් දකින දිට්ඨියක් වෙන්නට ඕනේ. සම්මා සෝතය හැමදාම අලුතෙන් ඇසෙන එකක් වෙන්නට ඕනේ. සම්මා වාචාව හැමදාම අලුතෙන් කතා කරන එකක් වෙන්නට ඕනේ. අපේ වත්පිළිවෙතල තියෙන චර්යාව, ඒ සම්මා වායාම අලුතෙන් කරන එකක් වෙන්නට ඕනේ. හදයි පටන් ගත්තේ කියන මානසිකත්වයෙන් කරන්න, පුරුදු පුහුණු කරන්න අපි දක්ෂ වෙන්නට ඕනේ. එනා වත්පිළිවෙත්වල අපට කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. අපි ජීවත් වෙන පරිසරය කලකිරීමක් වෙන්නේ නැහැ. අපි පරිභෝජනය කරන බඩුමුට්ටු කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. හේතුව ඒ හැම දෙයක්ම අලුතෙන් ලැබිලා තියෙන්නේ. අලුතෙන් ලැබිච්ච දේවල් නිසා ඒ විඩාව අපට දැනෙන්නේ නැහැ. පීඩණි අපට දැනෙන්නේ නැහැ. කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පටිගයක්, ද්වේෂයක්, වෛරයක්, ඒ නින්දාවක්, අපාසයක් අපි තුල ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ නිර්මල මානසිකත්වය, සම්මා සතිය අපි තුල දියුණු වෙන්නට ඕනේ, වැඩෙන්නට ඕනේ. අපි ඒක පුරුදු පුහුණු කරන්නට ඕනේ. හැම කාරණාවක් තුළම ඕනට වඩා පුරුදු පුහුණු කරනකොට ඒක තුළ ඇලීමක් ඇති වෙනවා නේද? කලකිරීමක් ඇති වුණාම ඒ තුළින් ගැටීමක් ඇති වෙනවා නේද? මෙන්න මේ දුර්වලකම් මේ වෙනකොටත් අපි තුල පවතිනවා. අපේ ජීවිතයේ අපි ගත කරන්නේ මෙන්න මේ වගේ දුර්වල මේ මත්ත්වයක නම් අපි ඒවා නිවැරදි කරගන්නට ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනන්ත අප්‍රමාණ ක්‍රමවලින් අපි ඉගෙනගෙන හිටියා, ඒවා තේරුම් අරගෙන හිටියා. අලුත් ක්‍රමයක් අපි දැක්කා. හේතුව සම්මා දිට්ඨියෙන් දැකලා දැකලා කලකිරීමක් ඇති වුණා. සම්මා සෝතයෙන් ආලාලා කලකිරීමක් ඇති වුණා. සම්මා වාචාවෙන් කතා කරලා කලකිරීමක් ඇති වුණා. සම්මා වායාමෙන් ජීවත් වෙලා කලකිරීමක් ඇති වෙලා, හැමදේම සම්මා සතියෙන් දැකලා දැකලා දැන් අපේ සිතට විඩාවක් කලකිරීමක් ඇති වෙලා. එනා සෑම දෙයක් තුළම මේ පුරුද්ද ඕනට වඩා වැඩි වෙනකොට අපිට ද්වේෂයක් ඇති වෙනවා. ඇයි? ඒක තුළින් කලකිරීමක් ඇති වෙච්ච නිසා, විඩාවක් අටගත්ත නිසා. එහෙනම් අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දවස ගන්න අපි පුරුදු පුහුණු කරනකොට අලුත් කරන්නට ඕනේ. අලුතගෙන මනමාලි වාගේ අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසකන දිවන ආසය සමසිතෙන් අපි අලුතෙන් දකින්නට ඕනේ, අලුතෙන් පටන් ගන්නට ඕනේ. හැම දවසක්ම අපිට අලුත් දවසක්, හැම මොහොතක්ම අලුත් මොහොතක්, හැම සැනයක්ම අලුත් සැනයක් කියන මේ කමඨාන ඇසකන දිවන ආසය සමසිතට පුරුදු පුහුණු කරන්නට ඕනේ. හැම මොහොතක් ගානේ අපි මේ කමඨාන වඩන්නට ඕනේ. එහෙනම් මෙච්චර කාලයක් ඇසකන දිවන ආසේ සමසිතෙන් එකම දේ වඩලා වඩලා පුරුදු පුහුණු කරලා අපි විඩාවටපත් වුණා නම්, කලකිරීමටපත් වුණා නම්, ඒ වගේ තත්වයක නම් අපි ජීවත් වෙන්නේ. දැන් ඉඳලා මේක නිවැරදි කරන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා මේක නිවැරදි කරගන්නට ඕනේ, අඩුපාඩු හදා ගන්නට ඕනේ. අද ඉඳලා අපි සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා ජීවය, සම්මා කම්මන්තය, සම්මා වාචාව, සම්මා සතිය කියන මේ සෑම ආර්ය අෂ්ටාංගික මාර්ගයක්ම අලුතෙන් දකිනවා. හැම දවසෙම උදෑසන උදා වෙලා අපි අවදි වෙලා මේ හැම දෙයක්ම අලුතෙන් පටන් ගන්නවා. මෙන්න මේක කමඨාණක් වශයෙන් වැඩුවාම අපිට විඩාවක් ඇති වෙන්නේ නැහැ, කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. අපි මේ තුලින් යම්කිසි පටිගියකට ද්වේෂයකට අසු වෙන්නේ හේතුව අලුතෙන් ඇතිවෙච්ච දෙයක් නිසා, අලුත් කමඨාණක් නිසා අපි තුල ද්වේෂයක් ඇති වෙන්න ක්‍රමයක් නැහැ. විඩාවකට හේතුවක් නැහැ. මෙන්න මේ කමඨාණ අපි මේ මොහොතේ ඉඳලා මේ ශනේ ඉඳලා වඩන්නට ඕනේ, පුරුදු පුහුණු කරන්නට ඕනේ. අපේ ජීවිතවල මේ වගේ දුර්වලකම් තියෙනවා නම් දැන් ඉඳලා අපි 100 මේ දේවල් નિවරදි කරන්නට ඕනේ. මේ කමඨාණ හොඳට සිතේ ධාරණය කරගනිමු. මේ ලබාගත් අවබෝධයේ සිතේ හොඳට තැම්පත් කරගෙන නැවත නැවත මෙනෙහි කරමු, සිහි කරමු. අපේ දුර්වලකම් මේ විදිහට අපි નિවරදි කරගනිමු. මේ ලබාපු මිනිසත් භවයේ රාත්‍රලා පිරිණිවන් පාන්නට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කමඨාණ මේ ආකාරයට පුරුදු පුහුණු කරමු. මේ මොහොතේ ඉඳලා මෙවැනි දුර්වලකම් අපේ ජීවිතවල පවතිනවා නම් ඒවා નિවරදි කරන්න අපි දක්ෂ වෙමු. එනම් මේ කමඨාන මේ දේශනාව මේ තුලින් ලබාගත් අවබෝධය හොඳට සිතේ ධාරණය කරගෙන අපේ දෛනික ජීවිතය වල මේ තියෙන දුර්වලකම් નિවරදි කරලා, අඩුපාඩු નિවරදි කරලා, ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ රාත්බෝධියෙන් පිරිණිවන් පාන්නට මේ කමඨාන මේ තුලින් ලබාගත් දැනුම අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිණිවීම පිණිස ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.